අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. අත්තානං චේපියං ජඤ්ඤා රක්ඛේනං සුරක්ඛිතං ඉන්නමෙන්න කරං යාමං පතිජං යපංවිතෝති අපේ මේ ශරීරයේ සංකල්ප මොකදද? මේක දෙකක් තුනක් නේ. මේක නවනා දුරකින් අපිට ඇගිරෙන දුර්ගන් ගාම වල කුලක කොටාට ගොඩක් සුද්ධකන්නේ මේක මොනවද කල්කන්නේ ඇතුලේ ඇති චිතුරේලා පිටියේ පිටියන් දෙන්න නැති කල්යක් වගේනේ මේක ධනක් කියනවා ඒකේ චිතු කුමාරයා කියුව ඔය වාගේ ආභෝධයක් තියෙනවා නම් විදිහේට වඩා හොඳ මහල ජීවිතේද මේක කුමාරිකා යදල කියුව අනේ ස්වාමීන් මට ඇති දෙනවා නම් මම අදෝ මහල වෙනවා එතකොට මේ චිතු කුමාරයා මහ පුණ්‍යවන්ත කෙනෙක් මේක අරගෙන දුන්නා ඉතිහාසයට වාරි කරගෙන වඩාගෙන ගිහින් ඕලෑමාරාමයේ සමීපයේ තියෙන මෙමින්හල්ලගේ ආරාමයක් මෙතන මහාන කෙරුවා. හැබැයි දෙවිදත්තුන් වහන්සේගේ අනුශාසනාව ලැබෙන තැන. මාතෘකාවට කලවෙතේ මේ දරුදරුගේ මෝල්ලානෙකුට ඒත් ලැජ්ජාකට පත් වෙලා දුකරියන්නේ කිව්වා. මුතුකලාරිකාවතු වහන්සේල් ඒතු මෙමින්හල්ලගේ මම දෙදරියන්නේ මෙමේ මහානුමේ මගේ තියෙනේ තිසුදුයි. මම බුදුරජාණන් වහන්සේ ළඟට කියන්නේ කිව්වා. මෙතන ආරාමයේ එක ගියා. බුදුරජාණන් වහන්සේ කියන්න දන්නවා. දැනගෙන විරෝධාරින්ගෙන් අග්‍ර ඉතාලි මහ රහතන් වහන්සේ තැරුවා. මෙම මෙමින් වහන්සේ පිළිබඳ විනය පරීක්ෂණයක් කරවන්නයි කිව්වා. ඉතාලි මහ රහතන් වහන්සේ දෙන්න විසාතා උපාති කාල අනාගතෙදි කෙටුවෙලා කෙටෝ එයම තුලමකට පිළි සිටුවර ධම්මචිතාදිත්ත මහදී බෞද්ධ ප්‍රභූරව දෙන්නලා යාවිසයේ වෙනම අසුතුළු දඟ විනය පරිපාලනයක් කරන් විසාකාවිතාදිකා මහත අධතරුවා එතුමිය වටතුර හැදලා මේ මරණින් යාවිසයේ දෙවිතරගෙන සීල විස්තර හදයිසා විසාකාවිතාදිකා භෝම ඥාන අන්තයි එතුමිය ඉතාලි මහ රහතන් වහන්සේ මෙමෙම යාවිසයේ දරුවන් විතරයි මේ දරුවා පිළිගන්නේ කියන්නේ මේ වාක්‍ය බොහොම නිතුවක් නිවෝසයි ඒක ආලක් කරන්න තෝරන්නේ කියන්නේ ඒ දරුවන් සමහර ගන්නේ දුන්නා ඒ අනුව කොතවලාරයක් දුරු මේ දරුවා උපදින තැන් මේ මෙන්න වාර්තාවට ළඟින් උපත් කාලේ තලේ කිව්වා දරුවා අසන්න දවසේ වඩාගෙන වැඩවාදයට ගිහිල්ලා කුමාර නීලාගෙන් කැදුවා කුමාර නීලාවෙන් ඇදීලිතා පාසික නම තුන කුමාර පාසික කියන නම ප්‍රසිද්ධ වුණා. ජයත ආපේකින් මේ දරුවා පැවිදි වුණා. ජයත දලායදී මේ කුමාර පාසික ස්වාමීන් වහන්සේ යම් එක චෝත්‍ර දේශනාව අහලා දිනු දෙනුත් මහා රහත් භාවයේ කර්තිනවා තිබෙනවාදී. ඉලකන් දැලුවා තමන්ගේ නෑන් යයි කොහොමද තාස් වෙලාදී කියලා නෑ. අලාලා ඉන්න දුලස් කවුරුද? දරුවා දැක්කේ දුකෙන් දුලස් කවුරුද? අලාලා ඉන්න. මේ කුමාර කාසි කරහතන් වාගේ පර්තනාත යමලු නෑනේ ඇඳ නෑ පිටු වෙන්න ඕන. මානිකා දුක් වෙනවා. ගෑන් ගමල ප්‍රමා වෙනවා. මෙල නෑනියන් දෙන්නේ තාත යන. ඊටේ මේ ගෑනින් ඇස ඈතින් දෙන්නේ තාත වැඩිය. මෙලින් ඇසේ කාලන් තියෙන පුතා මහල විශ්ව බව. දැක්කේ නෑ. අර ඇතුන් මේ ස්වාමීන් වහන්සේ වරිලකෝට මෙලිනියස්ලි තුන මෙලම මගේ සුත්‍ර ස්වාමීන් වහන්සේ වෙන්නති කියලා පුතා පුතා කියලා අයිතිය කෑගහන දුවන ගියා. ජනගත වැටුණා. ළඟ ඉතත් තුවාල වුණා. අර දුවදාගෙන ගිහින් ළඟටම ගිහින් කියලා මේ මගේ සුත්‍රය කියලා. අනේ මේ ස්වාමීන් වහන්සේ හරි දන්නේ නැහැ. බලන්නකෝ කිව්වා මම පුතේ දෙන්නේ. මම කන්න අවල් දෙන්නේ. බුද්ධ ශාසනයේ මහානෙලා මොන උපාදානයක්ද අයිමෙත්තර විඥානවත් මේවාගේ සලහකක් පදා ගන්නතුන් නෑන් දතුනේ කොහොමද අයිමේ ප්‍රමාදය අයිමේ අන්ධකාරය අයිමේ අන්ධකාරය මේවාගේ තර අතර දියාගෙන ගියා තරහෙන් නෙමෙයි සාතන් අතර තරහ නෑ මේ සංවේදක දෙන්නයි කිව්වේ අනේ මේ මෙලින් ආසෝ සේපාන වුණා ඉතියාමේ නැගේ සුකේ කියන්නද මගේ පුතා වෙනත් මොහොතේ දරුවාගේ හදවතේ යක්කද වෙනමකින් වෙලී ඇති මේ ආදී කෙනෙක් මට එපා මම මට මම තමයි දුලා ඉතා හදාගත්තා පුතා හදාගෙන එදා තමයි බුලත් දරුවෝ කියන කාර්යය සිහිම වලින් තුන්දු පාට වැඩි බාලනාවෙන් තුන්දු පාට වැඩි ලැතුන් පාට ලබාගෙන තමන්ගේ කුසියක වැඩම කරලා සූරු සිහි කර වේලන සංකල්ප කරලා දානලාගේ දානලාගේ සාත්‍ර භෝමයේ කළ කල්පතරගෙන භාවනාත්මක ධනයාගත් බුදුරජාණන් වහන්සේ රැඳින ගියාට වෙනලා වාදී වුණා. මට නම් තමයි මගේ ජීවිත ජීවන කරගන්න මම පුලිස් පැටි ගලන්න මම නෑන් දකින්න කියලා හිතාගෙන බාලාත්ක තැන් ගත්තා. වෙනත් ආරෝග්‍යයක් අනාරල දුන්නේ කියන්නේ මෑනියන් වහන්සේ බුදුසමනා දුන්නා. සමාධියෙන් විකල්පනා ඥාන පහළ වුණා. බුදුරජාණන් වහන්සේ බුදුරත්නාලාලා ජීවිතවල මේ ජාතකය දේශනා කළා. අස්තාරි අත්මනාතේ හේනාතේ කරවතිය අත්මනාල සුදන්තේන නාතන් ලැබතු දුන්න දව කියන ජාතකයෙන් දේශනා කළා. අර මුලින් මාත්‍රිකාකව ජාතකය තහ ප්‍රබුදන් සිද්ධාතේ තේනම කියන ඇටේදී මෙතන කියන්නේ තමාම තමාම දුකයි. මෙන්න කෙනෙක් සුදන්තේ නැත. සමාධියෙන් හිත සුදාන්ත කර ගැනීමෙන් දිනක ජීවිතේ අරියත්වයට සිද්ධ වෙයි. මේ ජාතකයනකොට මෙලින් මහල්සේ කියන කෙනෙක්ට රහත් වුණා. තමාම තමාම දුකයි. මෙන්න කෙනෙක් සුදන්තේ නැහැ. සමාධියෙන් හිත සුදාන්ත කර ගැනීමෙන් දිනක ජීවිතේ රහත් බලයක් ලැබෙනවා. ඒක දුකවලා. දැන් ඉතින් මේ ප්‍රවෘත්ති ධම්මදා මල්ලේ කතාවට මහ සුඛාවක් වුණා. ඒ නිමිත්තෙන් කාරියක් ගන්නා විට අතීත ප්‍රවෘත්තියක් මේකලාපක ලබාන නිරෝධිනුක ජාතක දේශනාව. සතිකාලයේක සමහර කාලක සමහරව තමයි අල්පයේක විචිත්‍ර කටකත්වයෙන් සානාල්තරද ලැබුණා. මුලින්ම අතීතවල ජාතකවල සඳහන්න්නේ බෝධිරාජු කුමාරයා උදෙසයි. එතුමා පෙර ජාතකයක සමන්ගේ ගුරුමෙත්ට නැවලවල නරකදාගෙන යන ගොතේ ලාලිතයන්ලක් ආදාරුවේ මනුෂ්‍යයන් නැති සත්‍යයෙන් වාදයේ කර දීපතකට ගොඩ වෙලා මගේ ජීවිතේම ශානගත අපතනෙන් ජීවත් වෙන ආකාරයම උනා. නැත නැත සතර සිංහ දිකුණට මනමවත ආවා. අන්තිමට ඉන්දිකාර මහ රජුගේ ජීවිත පුත්‍රයාත් වෙලා සෝතුමාරුගේ නගරයේ බඳුදනාගේ අග රජ වුණා. බඳුදනාගේ රජ වුණා. ඒතනනි කියන සාහදාගයත් තියෙනවා. විද්‍යාත්මක සංග්‍රහයේ උපන ලදාන දිවලා මහා දානයක් දීකලක් කළා. මේ ආධුකලාවේ අත බොහෝ කාලයක් මහා කර්තීතු කියන දරුව නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් අට අදුකයි මට දරුවක් නැත්තේ. බුදුරජාණන් වහන්සේ ආදාන ගොදන්න පුරු ජාතිය කෙනෙම ඉතින් බුදුවට අනුදාය තලා බුදු කතවෙන් බුදු කතවෙන් බරවගල සෑම ජීවිතේම සානගතවත් තියෙන්නේ මේ තාසනේ තැබෙන්නට බැරියන්නේ. නිසා තමයි සමාධිවිත උදා මතක තබාගෙන අනිකුත් සැතන් ජීවිතයට හානි කරන්නේ නැතුව තමයි ජීවිතයේ ආරක්ෂාකට උදෙලා. ඉබ දෙන්නා මේ ජීවිතේ තුන් කාලෙන් එක කාලෙක ජීවත් වෙන තාසෙන් අතුළු දුන්නේ ඒක නිසා ඔබ දෙන්නා තුලලා මේ තාසවාරකට මෙහෙම කාලෙ තිබුණා කියලා දහම් දෙසුවා. මේ ජීවිතනාලුනි තුනයි බුදුරජාණන් වහන්සේ තුන රාජ්‍ය ප්‍රාණිකාවක් දෙන්නේ ඔයාලා ළඟතලේ ඉවසි ආවෝද කරගත්තා. මේ අනුව කලක බැලීමේදී අපි පෑන දුනාම මේ සංසාරයේ නැති බන්ධනාගාරෙ ඉන්නේ. මේ සංසාරයේ නැති බන්ධනාගාරෙ නෙදි මේ බුදු වරු පැතුම් දුරු මහරහතන් වහන්සේලා පමණයි. අපිත් මේ බන්ධනාගාරෙ තමයි ඉඳගෙන බැල කියන්නේ. ඒ බන්ධනාගාරෙ කියන්නේ සංසාර බන්ධනාගාරය. සත්‍ය අනුගමනාම කල්පාවේ පිටාසල්ල තියෙන අපකල්පල්ල තියෙනවා. ඒ කරපු පිටාසල්ලක සාමිතාකට ජාති වෙන නැති පිටුලක් ලැබුණා කියනවා. උත්සන්න මිතාපේ වැඩ වේදනා නුදුනේ වායත කියන්නේ බෙද වෙන, තෝක වෙන, හදලා වැලකෙන, තවත් තවත් බැරි දේවල්වලට මූලකාලු සිද්ධ වෙනවා. මේ බන්ධනාගාරයෙන් අතනින් ගෙන්නේ නම් ලෝතුරා බුදුතලතුන් වහන්සේගේ සාතනෙ දේතනාතල දේතනාලි කාරු සීලකනාලි ප්‍රාප්තියගෙන පූර්ණේ කියන අධ්‍යාය තියෙනවා. ඉන්නතෙන් අහලා තියෙන අනුවිත ලැබගත් ප්‍රවෘතියක්. ලැබිලානේර අද්විතයක් තියෙන බ්‍රාහ්මණතුමාගේ යෙදර දරුවේ තුකන්න. මේ දරුවේ එකදෙන ජයතේ මුලින්ම සිතුවිලි කරන්නේ සැබෑතනේ මාළුගාන ඔක්කොම ආයුධ දීතුණා. ඉතින් කාන්දර. ඉතින් මේ රජතුමාගේ බ්‍රාහ්මණ කුලයෙන් මොකද මේ හේතුව? අපි ආයුධ දීතුණා. එහෙනම් අපේ ගෙදර මහ පුදුම දරුවෙක් උසන්න. ඒ දරුවා මුළු රටම ආක්‍රමණය මේ කරලා තමයි මහා ජාමරු කියනවා කියන්නේ. ඉතින් මේකලා බ්‍රාහ්මණ කෙනාට දැනුවත් ගහමනේ කරමු කියලා. කර්ජුනෝ ඒකවට අතරක් නැහැ ලැබියා නා ගන්න. ඒ දැනුවත් නම් කන්නේ අනුකත කියලා. අනුකත. අතරනේ දැරුවා හරිනේ අනුකතයි. කුරු කුරු මේ සම්මරන්නේ බොහොම අනුකතයි. දැරුවා වාට 10 ලකන් දෙබර තියාගෙන ජීවන දුන්න අධ්‍යාපනය දුන්න. ආදතයන් කසු දිතාතම පහචාර වෙන්නේ චතුර සංකල දුක්ඛ අධ්‍යාපනය සඳහා. විතාකාම සාචාවල අතුලංගිතේ විශ්වයන් පන්තියක් ඒ පන්තියකල වැඩ දැක්වන්නේ අනුකත කුමාරයා. එළ දෙයකටම ගල්පයගෙන යන්නේ දැක්වයි වස්තුනේ දැක්වයි. ඒ විතාකාම සාචාවල අතුලංගිතේ දුකට උත්තරන වස්තුනේ කියා කරනවා. දුකට කියන රජුම වෙනවා පිළිගන්න කරනවා ලැබීම් කරනවා. දැන් ඉතින් මේ වෙලාවේ ගණන් කරනවා. එංගලයේ තියෙන දක්ෂතාවයද කුමාරිකරණය කරලා විද්‍යාත්මක සාහසයන් වහන්සේට සම්පූර්ණයෙන්ම අනුකූල කුමාරයෙක් ලැබුණා. මෙන්න අපට විපාකයක්. කොටගෙන අපතේ විපාකය දුරු જાති જાතියෙන් ලැබුණේ අනුකූල කුමාරයා මහා දානරික පෙර කම්ම කළ දෙවුණා. ඒකාත්මයක් තමයි මහා ප්‍රේරිතාද. ප්‍රේරිතාද වෙලා 10ක් ගණන් නිමිනා ලැබුණා. විද්‍යාත්මකයෙන් මේ ත්‍රිදාසකත්වයේ තුලක සත්‍යයන්ගේ විරුද්ධයම වෛරය ප්‍රයෝගයේ මෙතනටට ගලාගෙන ආවා. අන්තිමේදී විද්‍යාත්මක පාඩය ලැබුවේ දුවේ දරුවේ ඔබේ අධ්‍යාපනයේ ගැ සම්පූර්ණයි. යන්නේ දෙකට ප්‍රායෝගික වශයෙන් අධ්‍යාපනයේ ප්‍රේමයක් ලබා දෙන්නට ඕන. ඒ නිසා මිනිසුන් බාහක් මරලා ආවොත් පොදු ප්‍රාතික දෙනවා කියුවා. ඔබේ සීලම සීකතා පිළිබඳව සම්පූර්ණ නම් විරහාතිකයේ දෙන්නේ නැහැ අධ්‍යාපන සාහිත්‍යයේ දෙන්නේ මිනිසෙන් බාහක් මරලා ඉන්නව නැතුවා. මේ ඉතිවනේ ගුරුවරයා වෙන තේරුම ඒ කියන්නේ බාහක් නෙවෙයි සීකතලක් මරලා යනකොට මේ තැනට කාගෙන හරි මරුන් කයි කියලා. මම සිදුවන වෙලදියා මම සිදුවනවා හිතාකාරී වුණා. පංචාවත් දරාගෙන අනාසයෙන් ගිහලා පාරවල් ඇඟින ඉන්න කතාම මිතුන් වලන්න පටන් ගත්තා. දාහත් තනන් නැරිය ගන්න නාමක තුනක්. පස්සේ අන්‍ය කතාවගෙන උපේතුනා අන්‍ය මාළයක් හදාගෙන මේ ආදී නම කියනුනාද මේක මලාගෙන අන්තිම දෙස්සක් අන්න ලෙසා ගලව කරගෙන ගියා. කටුදා උදයතන මාළල් ගියන් එලලා පිරවලාගෙන අන්න ඉස්සෙල් වෙතට ආයන්නේ. ඒගොල්ලෝ මෞතියන් මාරයි කියලා මෞතියේ ජීව අනුලංගියේ පුතා රජුයන් දහංගේ කුලස් මරාගායි මේ හිතෙන් නැතුලා පිටුනාලු කිව්වේ පිටුනා ගන්න කරන්න බැරියටත් තුනේ බැහැ. අත නෑනේ අනුලංග ගන්න නැගේ පුතා දේර ගන්න කිව්වේ අම්මා පුතා තුනේ ගෙදුරි. නමුත් ඒ අතර දුදු කියනන් ලායිතු අලියන් කාලේ මහා කර්ණා සමයෙන් දැක්කා මේ අංගුලි මාල තාත් තුනේ තරම් වාදනාවල් දෙකුයි. අද මෞතුනේ නෙලගෙනේ ආමල් කාරිය කරගෙන අපායයන. ඉතා මෙතුමාට පිළිතුරු වෙන්න වෙන කියලා නෑනෙන් විතර වෙන. බුදුරජාණන් වහන්සේ පාර ප්‍රතිකරගෙන ප්‍රතිකරගෙන කුමුදින් මාර්ගය ඥානෝතන දෙමු කරලා. පාර දෙකක් තුනක් තිබුණ අනුයල්ලුතා යන්නුතා යන්නුතා කියලා. මම බුදුරජාණන් වහන්සේ වැඩිම නෙකන් නෙමෙයි. තලංගේ මුනිතේ ලෝකේට වීදෙන මෛත්‍රී චිත්ත තලංග ධාරා වැළිය අංගුලිමාලගේ මනසට වෙන කරගෙන යන්නේ වැඩි. ඒ වැඩි නැත්නම් ගොඩක් ලැප්පට ඉන්න අංගුලි ගලක් කරගෙන ඉන්නට ඒකයි වැඩි. පිටු අම්මකාවක් දැවලා ගදනම් මරා ගන්නවා. ඒ අතර මෙන්න අහිංසක විලාපෙන් බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් අතුලාගෙන සාමාන්‍ය හාමු කුරුතුළු කියයි. අද අමෝදාගෙන කෑගෙන මනසන අංගුලිමාල කියලා. නියමනවා. වෙනකෙනෙන ලොකු කන්දක් නැවුණා. ඒකෙන් බෑගෙන ගොඩ ගොඩගෙන මෙන්න මහා නරාවලක් බව අහුවෙනවා. ඒකෙන් බෑගෙන ගොඩගෙන එනකොට මෙන්න ආයත් සංදක්. මෙලාවේ සිං යෙදුනා කියන බුදු ගාමනේ කාන්ත ගමනේ යදුනවා. මේක නැත්තා මහා අතු ගාමන දිනනවා. අන්තිමේ ගෝල ගෝල අතු ඇතුලා දැරිණ ගෝල තිත්ත තමල කියලා කිව්වා. ඒ කියන්නේ ඉන්න ඉන්න කිව්වා. බුදුජානකයන් වහන්සේ වෙනින් යටි කියලා කියනවා. මම කිව්වේ දෙන්නේ සමන් හිත සමන් හිතුල සමන් හිතුල කියලා. ඒක නිසා මම හිතුවේ සමන් ඉන්නේ. සමන් යාක යමන කරන්නේ මොකද කියන්නේ මම යමන කරා විතරේ නෑ කියන්නේ. ඒක නිසා මම සංකාර ගැනලා සංකලම් මම ප්‍රාණඝාතයක් කරියා සමන් ප්‍රාණඝාතයක් කරනවා සංකාර ගැනලා දිනලානේ ඒක නාස්තල්ලා මම කිව්වේ. ඒක තමයි අඟුලමාලක නෝලා කිව්වේ. ඉවත් බැරි තුනේ අඬ බැරි ඒක ලැප්ටොප් පුරන්දුරාදල වහා තුනක කෙලෙයි. මෙයාගේ ඉන්ෂා කාර්යයන්ගේ බලපෑම නිසා බාලන් කෙලෙන්න. අන්තිමේදී හිතුවා අනේ උත්තරයන් යහවතේ වලාන්තේ තේරලා තියෙන මට හිතෙන්නේ. මට යදෙනු උපදේශේ. ඒක කලකින් වහන්න නැති උපදේශයන් මේ ලැබුණේ. වාන දෙවියන් කල්ගුණ සිටි අඟුල මහල ගලලා වීසු කරුවා. අතුලතුගේ ආයුධ නරාලක වීසු කරුවා. ඉන්න ගානක් කටු ගානක් නෑ නෑ තුසපීරිය නැති දෙක තුනක ළමාවගෙන ගිහිල්ලා කාමල යන්න වැතුණා. ළමයාත් ලැබුවේ අලෝ සාමීනේ. අයි පාන්තර ගානකින් ආහන්න ලැබුණ ගල කඩයක් නෙවෙයිනේ. මට අනුකම්පාවෙන් නේදුනේ ළමාවට උදවිය. මට අනුකම්පාවෙන් මාත් අඳු කරලා කොහොමද හදලා තියෙන ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ඉහත් දෙවිදලා ඉන්න දෙස්කෝ කර දෙත්මයන් දැන් දැන් කර ගැටලුවක් තමයි දුක්ඛ සංතෘප්තිය කියලා දාලා. මානෙනු වල ධර්මයේ වෙනම ප්‍රයත්න කරයි. මේ සැකල දුකෙන් එතර වෙන තුරුත් සැකල දැනතර ඇතුළු වෙ කියලා දේශනා කළා. ඒකේ කාර්යයෙන් දුකේ සැවල් අතුරුදා වුණා. අතුරු වල සැවල් ගැටවල හැබැයි අතුරුම දරුන් වහන්සේ කෙනෙක්ගේ දැඬුක සම්පදාවේ කිහිපියක්. දැන් මේකෙන් සැකල් වැඩිලානේ මලකරන් දුකම තියල් දෙන මහා කරුණාව දැන් වඩිනා කරියක් යනවාකෝ තාත්තේ හොලල්ලක් ගදී මේ වඩින්නේ ලෝකන්නේ මුතුන් දෙන්න බාරලාවක් මොනවාද බාරලා මෛත්‍රී භාවනාව දැන් ලෝකනාද කලකන්නේ ජීවිතේල අකුසලයක කලයක්නේ දැන් තාරමේ ජීවිතේල අකුසලතර පුරිත අනන් වීකාවක් ලක්ෂණනේ ඒක යටපත් වෙන්නේ ධාතුතුන්හට දීකලාතලේ මෛත්‍රී වදන්නේ දැන් මෛත්‍රිය වැඩලා පැතුම් විය දෙතනාරාමයේ තාරහත්තුනේ දෙතනාරාමයේ දුරාව වෙනකොට මෙන්න කොටේ දැක්කේ තේනාවක් තියනවා බුදුරජාණන් වහන්සේ දුරගුණේ නැතිව නැබලා යන්නේ අනේ ස්වාමීන් වහන්සේ රටේ විනෝදනයක අංගුලාවේ කියන අල්ලන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වැඩලා මහරජු අංගුලාවල කයිදුනක් මොකද කරන්නේ අනේ ස්වාමීන් මංගුල් පාදයට අල්ලා වඳිනවා මයිත්‍රී සත්‍යයෙන් උපස්ථාන කරනවා මම කටකරු බාහිර වෙනවා මම ආරක්ෂා සංවිධානය කළකෙනවා බාහිරයෙන් ආශ්‍රයයලා මාර්ග මුල්මුලේ තමයි අඟුලිනාල වෙලා ඉතිේ මෙන්න දැන් සිතින් කයි ජීවිතවල තත්ත්වලා ඉන්නවා කල්පිරයන් ඇතුළු බාහිරතා දුරුතන් නැතුණා මම දුරුවක බාහිරනේ යාර ස්වාමීන් වහන්සේගේ කාමල යන්නම කාමල යන්නලා කටකරු බාහිර වෙනානේ ඉතියා මම සිරිමුණේ ගාතේ සීතාවේ උපස්ථාන කරනවා කියන්නේ මේ තරම් පුදුම ආස්තාරි වෙනසක් ඇතිනේ මොකද දහමත නෙමෙයි සීතාවේ බුදු දාසනේ ප්‍රතිපත්තින් ලැබිරේ සීතාවේ මේ තරම් අහිංසක දැරියේ සීතාකාරී බාහකක් තුන එයකට කවිතා වූ අනිසාකාරයන්ගේ බලපෑම නිසා අන්තිමේදී ලහාකාරයට වූ දායකනාකයන් වහන්සේගේ අරණා මහිමේ හේතුවේ මෙතුමා මහරජුරංගෙන් ලැබෙන ලැබෙන උතුම් සාමීන් වහන්සේලා නම් දායකකත් වුණා. දැන් දරුවස්සන් වහන්සේගේ උපදෙස් කරගෙන වාරිය ලෞකික මෛත්‍රිය වැඩනවා. ඇයි මේක තාක්ෂණය කරමින් මෛත්‍රිය වැඩන ඉන්න තාත් වැඩිලා මෛත්‍රිය. දැන් හලදන්නේ මෛත්‍රිය, දැන් තාත්තේ මෛත්‍රිය. සැකපෙන්නේ මෛත්‍රිය, දැක පුරාම අතරක් නෑ මෛත්‍රිය වැඩනවා. ඒ තරම් උන්වහන්සේගෙන් හිතාවක හිතාවකට කටු ජනතාවක් උන්වහන්සේට අයිර කරනවානේ උන්වහන්සේගෙන් කොච්චර දෙනෙක් ළඟටද ඒවත් කොච්චරෙන් කරන්නේදී ඒ ළඟින් කාටවත් අස්තංගේ නෑනේ කොච්චර දෙනෙක් ශ්‍රේතලට අයිර කරනවානේ ඒ තම දෙනාට තුල තුන නිරතුරුව මෛත්‍රිය ලැබුවා මෛත්‍රිය ළඟලා ඉන්න අතර පහත් වෙනකන් විපාකක් දුන්නා එනවාදී දුන්නතාවු ගාන ගන්නේ ගෙදෙලමයි කටු කෙලවන්න බැන්නේලවන්න ගල්පත වීසෑනේ වීති කන්නේ වීති කන්නේ කොනයිලමයි ස්වාමීන් වහන්සේ දුසේ රැදිනවා එන ගාන ආසතියන්නේ ඉතේ මේ රැදිනුදල සීල කෙනෙකුද නමුත් බුදුන් වහන්සේ ආවාද කරලා මෛත්‍රිය වඩන්න මෛත්‍රිය වඩන්න ධ්‍යාන වඩන්න ධ්‍යාන වඩන්න මෛත්‍රිය ධ්‍යාන ලැබුවා මෛත්‍රිය ධ්‍යාන පදනම් කරගෙන උදාසනා ලැබුවා වැඩි කල්යන් ඉස්සෙල්ලා මේ මෛත්‍රිය පදනම් කර උදාසනා වඩලා මේ ලෝකේ එතන අපේම නැලයක් දිනවල් තැන ගුණා හිතන් නැතුවලා තැන ගුණාම සංකාරයෙන් බොහෝම සීතලගෙන ඉන්නවා කියලා. අපට යහපත් අධිකාර තියෙන තුන කරපු නිසායි. අපට දෙකලක් තියෙන තුන නිසායි. අපට දෙයක් යහපත් දෙයක් විකාස කරන්න යහපින් යහපින් තියෙන තුන නිසායි. අපි සැතර ගෙනවත් යන උපත් තැන කියලා තියෙනවා. මෛත්‍රියෙන් වැඳලකදෙන උපත් තැන කියලා තියෙනවා. ගුරුවරුන්ද තුන ගුණයෙන්ද උපත් තැන කියලා තියෙනවා. අපි ගණන් ලැබුණා. අපි දන් දීලා තියෙනවා. එයාගෙම අපි නෙවෙයි ආගමක පුරුකන්නම සැපරෙදුන තියෙනවා. මේක අපි මේ බුද්ධයත් තැනද කාලෙකද මනුක ජීවිතයක් ලැබුවා. එමුත් අපි මේ මනුක ජීවිතේට තමයි ආශ්‍රය ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන් නෙවෙයි. කල්යාණ මිත්‍රයන් ලැබුණේ නැහැ ලැබෙන්නේ සද්ධර්මයේ උපදේශ. එනනම් අපි වෙනුතේ නලිතාරේ කුඩි කරගන්නවා. එනනම් අපි ප්‍රතිපත්ති ගරුක වෙනවා. යම් යම් හිතාකලා මත අර අනිත්‍ය කුමාරයාට වාගේ අතට යම් යම් අධිකාර වෙලා ඇති. අපි වෙනාගෙන දැන් ප්‍රතිපත්ති වෙන මොහොත වෙන්නේ. වෙනාගෙන අපි ඥානවන්ත වෙනවා. කොහොමද ඥානවන්ත වෙන්නේ? මේ ඵලදයක් තුනේ කරනවා නෙවෙයි. මේකේක ඵලයක් තුනකට ලැබෙන්නේ. මේ හේතුව කල්ය තේරෙන්නේ නැහැ. ඵල නැතකද නැති වෙන්නේ ඒකේ ප්‍රතිකාර කරගන්න ඕනේ. දැක්කයි කියන්නේ නිදන් තාන විඩාගේ ඒ නිදිය දෙකේ නිදාන රෝග නිදාන ප්‍රයගෙන ඒක තමයි ප්‍රතිකාර කරගන්නේ. විකාහතේ කලකා බලමු අතේ සංකාන කියන රෝග නිදානයක්. ප්‍රමනාද රෝග නිදානය අපි දීර්ඝ සංකාරයේ අපේ සංකාන ගලාගෙන පතරාගෙන අඳුරු කරගෙන තියෙන අකුසල සාහිත දුනා. රෝග දෙයක මොහොතේලා. රෝග දෙයක මින් ගලවත් ලැබෙතන මෝහ මෝහයෙන් අවිද්‍යාව හොඳන් නැතම මේක නිසා තමයි යටි යන් යන් අත්‍යන්තයට පත් වෙන්නේ මිනිස් කර්ම නෙමෙයි මේ ධර්මතා මොකද අපි මේ රෝගී ඉස්සර කරගන්නල නිකන් රෝග නිකන් ඉස්සර කරගන්නල මේක ප්‍රතිකාරයක් හදාගන්න ඕන මොකද ප්‍රතිකාරයක් ගණන් ගන්න අර අංගුලිමාල සාමින් වාසයට බුදුරජාණන් වහන්සේ දුන්නලු මෛත්‍රී ධර්මනාල මුන්න වේවාගේ ප්‍රේම දෙයක් අපි විතර බාහිර කරන්න දෙන්න. අපි දෙතිවිලේ කෙනෙකුට වෛර කරන්න අවශ්‍ය නැහැ. තරහෙන් දවස් වල අහලා නිතන් නන්නේ දෙතිවිලේ කියලා කියන්නේ හිතන්න අවශ්‍ය නැහැ. කෙනෙක් නෙමෙයි අපි වෙන විකාප වහර. මේ විකාප වහර ප්‍රතිදාහන වලන්න වැඩක් නැහැ. අපි අලුත් අලුත් දෙකල ධර්මයන්ගේ ආදාන ප්‍රුත් ලබා ගන්න තෝරන. අපේ ප්‍රියන්තල තියෙන වෙනකතාම කාරණාවක් තියෙන විකේ කියලා කියලා ඉන්නේ. නැත්තම් උතුුදු ප්‍රජාතා තුකේ කියලා කියලා ඉන්නේ. එයාගේම තවත් තවත් දේවාගේ බුදුගුණ දහම් ගුණ සංගුණ මෙල්කුණ සුගුණ ආදී බුදුදාන කඩ ඉන්නකෝ අපිට. යතනෙන්නේ සිතුන් කියලා කියලා දායකව වැඩ කරන්නට පුළුවන්. කාම ගන්න ගියත් අතර බුදුගුණ සුගුණ කර කාම ගන්න පුළුවන්. යතනෙන්නේ කියලා එයාගේම වෙන වෙන කටයුතු ධාරව කියලා ඒවා කරනකොට බුදුගුණ සුගුණ කර යදලා අපේ රූපාකාර යටපත් වෙනවා. රූපාකාර යටපත් වෙන නිසා අන්තිම ගැටට මෙලෙම මානසික සුවය ලැබෙනවා. ඒක නිසා අපට වෙලෙන් වේග, ගුරුරුන් වේග, ආනත්ත ලැබෙනවා. වේග අනුග්‍රහයෙන් සම්පාද ලැබෙනවා. අපි තලකා ගන්න මෙන්න මේ විදිහට. පැතුමේ ගැටපත් ගන්න අඳුන බොහොම සම්බන්ධයෙන් මහත්මේ වේවාගේ බන්ධනාව ගැනද තාවා. ඒ නිමෙ වෙල කලාපක. ඒකනා බොහොම දාන්නේයි. ඉමෙතනදී අලියන් කලමිනියා පුදාන ඉක්මනට මන්දනා ගාන ගත වෙන්නේ මේ අත තෑරගෙන ඇතලානේ මෙතනට දීපත් වෙන්නේ කියලා. ඇති වෙනසා දුදුගල තුනේ මෛත්‍රිය භාවනා කරනට කියලා දුන්නා. ඒකනා බොහොම ගෞරවයෙන් ඒකාමයේ භෝධියක් තෝනේ භෝධිය ලැබුණින් ඉන්නක විරෝධ කියන්නේ ඇතේ කියලාම කියන්නේ අල දුදුගල තුනේ කියලා මෛත්‍රිය ලැබුවා. මෛත්‍රිය ලැබුණද මොකද කිව්වේ තමන්ට බොරු පැමිණිල්ල කරපු තැනැත්තාව බන්ධනාගාර වෙනයි කිව්වේ. ඒ තැනැත්තාවල වැඳලක අනේක මහත්ය මම තමයි මේ පැමිණිල්ල කරේ. මම තුනේ බොරු පැමිණිල්ල. අනේ ලැබු පළාවෙන්න කිව්වා. ඒ විනාතේ ඔබ කලබල වෙන්නේපා. ඒ තමයි මුතුල ගන්නයි කියලා බුදු ගුණ නැතිව කියන්නේ කියලා මෛත්‍රිය ගන්න වැඩ. අන්තිමේදී ඉතින අර්ධයක් නැතුව ඉතින බාධාවක් නැතුව මෙතන තුන් තුනම ඉඳහල් වෙනවා. මෙන්න මේ ආගේ දුදුගෙන තුනෙන් යන්න ප්‍රියතෙන් ලැබෙනවා. තුනකින් ආලා තියෙනා නේද? සාහේ අතුරෙන් ගියා කියලා මේ අතුරෙන් ගියා ගාතත් සම්රි දිවි රාගේ අල්ලගත්තා. මේ හඳ නඩල නෙමෙයි. හඳ නල්ල අභිග්‍රහිත දිවි රාගේ කියනවා. සාතුරු මහා රාගේ. ඒ හඳ නල්ල අල්ල වෙනුවට හඳ නල්ල විනාලය කරගත්ත දිවි රාගේ අල්ලගත්තා. එතන අතුරු අතනදී ගෙනියන්නේ. ඉරිසයි. එතන සම්රි දිවි රාගේ තුනාවල අරිතු එකම ගාථාවක් කිය බුදුරජාණන් වහන්සේ දුන කියලා. එතන ගාථාව බුදුරජාණන් වහන්සේ දුන්නේ කියලා කියලා. ඒ ගාථාව කියනකොට බුදුරජාණන් වහන්සේ දුන කන්නේ දැවිලා බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කළා රහ වැතුරෙන් ගියාද. ඒ ගාථාව කියනකොට රහ වැතුරෙන් ගියා කියන්නේ කල්පනා සංග්‍ර දීරාජා අත්තර දැනන්නේ අන්තිමේ දවස් නිවෙනේ පාපේ දුරාම නැතේ ඒ රාහ වාසුරෙන් දියා සංග්‍ර දීරාය අල්ලන් නැතුනත් නැතේ සංගරුණා මෙන්න මේ ආගේ බුදුගුණ දීකත් වෙනවද බුදුගුණ බලව අපට මෙතුනේ දීත වෙන නිසා මේ පහතක් පහදල් කියන ඉතිකේ පහතම ඉතිකේ පහතේ ගුණ පහතේ මෙතුනේ තුනේ දීරන්නේ සියර දහස්තර දස දහස්තර දීරන්නේ ඊළඟ සියල තැනල බුදුමහාකාර මානසික සුවයක් දැනෙනවා. තරහන්නේ නැහැ, බය ඇති වෙන්නේ නැහැ. සාපිතාතා වේදනා දැනෙන්නේ නැහැ. එයාගේ ඉතිරිවෙන සත්‍ය ලැබෙනවා. එනෑම විකල්පිනුත් බුදුගුණ දී වෙනවා. බුදුරජාණන් වහන්සේ තමන්ගේ මනස වැඩි වෙනවා කියන දැනෙනවා. තමන්ගේ අනුතුල වැඩි වෙනවා කියන දැනෙනවා. ඒක නිසා බුදුගුණ තනතුලක් තමයි දැක්වෙර ගන්න පුළුවන්. ඒ නිසා මෙන්නේ තමන්ගේ තමා පිළික කර ගන්න ඕනේ. අත්ත වර්තමාන ආත්මය තමන තමන පිටු කර ගන්න තෝනේ. උසහනෙලා දිවිල පිටත් කරන්නේ. මෛත්‍රී පිටත් කරන්නේ දැන් අපි උතර ඉන්නකොට පදතය දැන් කරගෙන ගියත් නෑ මෛත්‍රී දෙන්නක. මම යෛර නෙවෙනි, තරහ නෙවෙනි, සුදු දරෝදි වෙනු සීකත් කර කියලා තමන තමන මෛත්‍රී කර ගන්න බොහෝ වාරයක්. මම යෛර නෙවෙනි, යෛර නෙවෙනි, යෛර නෙවෙනි, තරහ නෙවෙනි, තරහ නෙවෙනි, තරහ නෙවෙනි. මේ දුරවැදීවල මේ දුරවැදීවල සෝකක් කියන තැන සමාංගන උදල මේ බංගලාවේ විදුලි අහතුන ගෙයියෝ වැරෙනවෙච්චා වැරෙනවෙච්චා තරහනවෙච්චා තරහනවෙච්චා මේ දුරවැදීවල දුරවැදීවල සෝකක් කියන සෝකක් කියන දෙයයන් හිතුව කරන්න තෝනේ ඒ බංගලාවේ ප්‍රධාන විදහාන උත්‍රිත වැරෙනවෙච්චා තරහනවෙච්චා මේ දුරවැදීවල සෝකක් කියන හිතුව කරන්න තෝනේ මේ බන්දනාගාරු තුලම තේලක තුන්විතාවෝ දීපෝතාරු දෝවිස්වා සෝකප්පතා සිතුවරි නයිතුනි කරන්න තුනේ මේ බන්දනාගාරු ගැතුන සීකල නදීපෝතා නිරෝධිවස්වා සෝකප්පතා නයිතුනි කරන්න තුනේ තැන්වල කලන් ජීවත් වූ නිවක දන නීතල නීතෝති ජයෝ නදීපෝතා නිරෝධිවස්වා සෝකප්පතා කලන් ගුණිත නෑ ජයෝ නදීපෝතා නිරෝධිවස්වා සෝකප්පතා නයිතුනි කරන්න තුනේ එවලාගෙන කොළඹ නගරයේ සීලම දෙන ලැබී සෝතාන ගෝධිවස්තු ආශ්‍රිතව සෝතාන මෛත්‍රී කරන්න පුරුදුයෙන් දෙන. කලං කාල ගන්න ගියා මේ පුරාණ අතර දුන්න හත්නදී සෝතාන ගෝධිවස්තු ආශ්‍රිතව සෝතාන ඒ ආලතාලියක් යාකතල් හත්නදී සෝතාන ගෝධිවස්තු ආශ්‍රිතව සෝතික මහත්යක් තෝ පුළුවන්. කලං ආදීනන නෙදා ගන්නන යන්තලක බඳුරු මාල්ලකාරි මේ දානකෝ කතා කරගෙන යන දීපෝතාන නිරෝධිවස්තු ආශෝකක් කෙරේ. ඒ අනිමයෙන් කතා කරගෙන යන දීපෝතාන නිරෝධිවස්තු ආශෝකක් කෙරේ. මහත්යක් නෑනේ. ඒ දීපෝතානේ මෛත්‍රී කරන්න පුළුවන්නේ. ඒනම ආපු යනෝ නෑ නෑ කිසි කනසුන්නක් තිබුණානේ. මේ කනසුන්න පිටින් ලැබුණා නෙවෙයිනේ. මුලට ගැටියක් නෙවෙයිනේ. සමාධි හිත තුළ බාල කරගන්න කනසුන්නක් නෑ. ඒකයි අත්තයි අත්තනේ නැතේ තමන තමයි පුරුතයි කියන්නේ තනතේ. එයාගේම කොයි නැතේ තමයි කියන්නේ අනුන්ගේ ඒකත් ලබන්නේ කියන්නේ ඒක මෙලදී යන්න පුළුවන් තමන තමයි පුරුතය හදා ගන්න තෝන. අත්තනාව සුදාන් කියන සමාධි වෙන හිත සුදාන් කර ගැනීමෙන් තමයි පුරුත කරේ සැලකෙනවා ඒකයි බයි. එයාගේම නැතන් නැගිට දින්න දැන් දින්නක පුරුතක් එයාගේම ලබා ගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියන්නේ ඒක දැන් අද උදේ වැඩ කරද්දී ඒ කියන්නේ මනින් පෙර පතලස්සා පෙරවදාක මේ ධාත භූමි සීතාසීතු බුදු කාන්තෝත ලැබගන්න බලපත් මේ මොකද්ද අපේ කාරියක් යන ඇත බුදු දායකයන් වහන්සේ මාස 10ක් වෙන ඒ කලමෝ යන්තු මාස 10ක් පුරල තන නැතිවන් දකින්න ලැබලා තිබුණේ නැහැ ඒකේ අරිමේ පෙරල වල ආර්ග 7ක් වෙනවා ඒගොල්ලෝ තමයි ඉනයි නැති තාප තුනක් කරන්නේ ඒ අතර කාලි දාවි කියන මහරහතන් වහන්සේගේ මාර්ගලයවක් ආරාධනාවක් ගන්නෙ බදියානෝරු අදලස්නර බලා ලැබුණු තුසත් වල බයද තමයි ලැබුණේ බයත මේ බයත නාතුළු සංග්‍රහ කරන්න වැඩමතුල බයත මේ බයත ආරම්භකල බයත සැකසක් වෙනවා ඒ වගේ ගමන අනිත් ඒකත් බයතේදී කටලස් වලට යන්න කරලා මේ දවල්වත් යනවා බලහර කාල ධර්මදේශන කරස්සය බුලෝග සංකාවන ඒකතුරු දාවක් දේශනා කරන මම වැඩි වැක්ක මයිකට තුයතේ යාතුතුල් 80000 ගණන් වෙනවා දෙවියන් කරන ගිය එදා දෙවියන් ගෙන් දෙවියන් ගස්නේ කෝටියක් ගහන්න හතන්කියක් කුරුක දෙවියන්ගේ මාර්ගතර ලැබුවා අන්නේ වැඩගත්ම සාතන සිද්ධා සිද්ධා උපලගුණ තලකෝ ගුණයක් තමයි අදිනේ නැගින් පොර කටලස්සක් බොහෝ දරද අපිත් නෑ නෑයන් දලන්දයි ඒකේ නැතේ නෑ යාවේ අදිනේ ඉතිර්ග සංකාරේ දීර්ග සංකාරේ අලදි නෑ නැතේ නෑ යාවේ අපේ අම්මලා තාත්තලා අක්කලා නැංගිලා එයාගේ ඔක්කොම අතේ නෑවේ යතුනේ වාටි සංග්‍රහ කරන්නාවා ඉතේකෝ අපේ ඉතින් සම්බුද නාමය අපතාන ආදලාකලා මේ ආගිය අවස්ථාවකට වැඩම කරන තුරට ඇතුළත් ගොඩාක් දුර ඉස්සවල් ආරන්නේ තින්නේ. එතකොට සීව තාකන්න ඇත ආරන්නේ තින්නේ උංගලම ආරන්නේ නෑද යන සංග්‍රහ කරන්නේ. දැන් මේ වෙනදලාට මෛත්‍රී කරනවා. කරනාව දක්වන අනුකම්පා දක්වනවා. අපි යන්නේ මානසික සුවයක් නිවිලා යන ඒ ආතමාන සැපේක තුන එනදලාට පැත්වලාපත් වේලා කියලා අපි ආශිර්වාද කරනවා. අතිදාන කරුණාව ආරාධනා කරන අද පටන් වෙනදා තවදා දුකේ තනතුලියා පතර ගන්නට සිතුලිතු කරන්න මෛත්‍රී කරන්න ඒවා කරතේ දැන්නෙන් අහගන්න දැන් වෙනා සතියෙන් තුපාක තුලදී සිතදාට කරගෙන කරගෙන යනකොට සමාද පුදුමාව බාර ජීවිතය සුඛ දැක ගන්න පුළුවන් අපි මෙතන දැන් අපි පරිවර්තන කරන ගියාම දෙවියන් තරණ ගියා පරිස්සම සමාදන් වුණා උතුම් කුල්ලකෙන් අටසිය සමාදන් වුණා ඉතින් මේවා මෙතන හිතින් කියවන්නේ බුද්ධ තරණන් ලැබෑනි ධම්මෝ තරණන් ලැබෑනි සංඝෝ තරණන් ලැබෑනි මෙතන මෙතන හිතින් කියවෙන්නේ මෙතන ධාරණාවක් මෙතන අනුසුති ධාරණාවක් බුද්ධ තරණන් ලැබෑනි කියන බුද්ධානුසුති ධාරණාවක් ධම්මෝ තරණන් ලැබෑනි කියන ධම්මානුසුති ධාරණාවක් සංගල් පරණන් ලැස්සාව ගැන සංගාන සුතු දාරණාල සානාතිතාත වේරමන් විචා සදන් සමාධියන සකසත්ත ගෝතු කියන්නේ ඒවා කියන සීලන සුතු දාරණාල ඉතින් අපි බාහිර කටයුතු කරන්නේ සාම වේල ගන්න ඉඳා ගන්න ලාභ වෙන්න හෙදින්න කතා කරන්නේ මෙන්න මේ තුනුරියන්ගේ ආශිර්වාදය ඇතුයි ඒකේ තාපයේ සතන් විචාතේ කාටද නියම ඉතිරියාපෑගේ කලිතිය නර්තනක් වෙන බන්ධනාගාරයේ බන්ධනාගාරයේ කියලා කියන්නේ මේ සංසාර බන්ධනාගාරයට දුන්නේ මේ ස්ථානයක දෙවියන්ගේ කියන නෑතුල කිව්වොත් වැරදුනේ ඒ අතර දැන් දිනන දෙනවා විලා ගන්න දෙනවා එයාගේ වෙන ආරක්ෂාවක් දෙනවා ඒ ආරක්ෂාව ලැබෙන්නේ විලතන් වල විලතා මේ ස්ථාන විතර කාල කීර්ය තනතුල විශ්වාස ඒකත් වේරදී සම්මතට ගන්න මේ සංසාරයේ තියෙන කාපු අනන්ත ආරවල මේ අනිත්‍යයි කියලා කියනවා. අපි සූර්යයන්ගේ කරන යන නිසා අපට විශ්වාසයක් ඇති වෙනවා. මේ ඉදිමේ දැන් අපි කවදාද ඇති? මේ ආගේ අදෘෂ්ටත්වයක තත් නෙවි. දැන් නැවතු සුදුසු සුදුසු දිනලා අදාක වෙනස් වෙන සදාකාලික සැපැති අදරාම රිතාවක අමාම අනුක කර්තනය කියලා කියනවා. ඒක නිසා අපි පරිවාරයෙන් ආරාධනා කරනවා සුදු දේකට දිස්කෙන් දෙපා සුදු දේකට බයෙන් දෙපා සුදු දේකට කටුකෙන් දෙපා සුදු දිකක් වේදනාවක් බයක් ප්‍රතිගණනයක් වෙනා නම් බුදු දිනල සුදු කරන්නේ බුදු දිනේ ජාතේ සුභාතයක් නු කරන්නේ දහම් දින සුදු කරන්නේ කවදල සුදු කරන්නේ ඒගොල්ලෝ දී කරන්නේ මොකද දී කරන්නේ ඒ හැලුවාට කමාරු කෙනෙක් නුඹට කරතුනේ එනිසා මුදන් නේ නේ තේලම් බෝම සුතුනාවත භාවනාවක් ලැබෙනවා. මේක පාඩ පරිපාලනය කරගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඒ අනුව තමයි හිත හදාගෙන ලෝකකාර වූ ඒ භාවනාවක් ලැබෙනවා. ඒක පිටුවේලා අභිඤ්ඤාපස්සේ කරන භාවනාවට දඩතුකුල සමාදානෙ චතුරාර්යසත්‍ය භාවනාව ඉලාවකුනි. Thank you. යතනන බතා කරන්නේ නපුරු අතන සීනවලකු මෘදු නලක යතනන මනවිතට හිත්තු කරන්නේ යතන අගව දන්න ඌමන විතර හිතුවදන් නදදන්න ජන උපයගත් තමන් කතුගෙවුන්න වැතන්නන දෙවුන්න තැනකු අන්කතුගවත ආතන කරන්නන ලෝකධාතු ආදී සියලු සත්ත්වෝ Thank you. නාම රූප පරම්පරාවේ

ආත්මය ජයගෙන බුදුසසුනේ බුදුන් වහන්සේ වාසයේ ආභෝධකත නිවේසනේ වදාළ අජරාමර සාන්පත් ප්‍රමේතලේ සෝත්‍ර ආග්‍ර අමාමාඥයන්තෝ සිටේ සත්‍යත්‍රි ආශිර්වාදයෙන් මේ තනතුනාට හේතු වාසනා වේවා කියලා අපි කියනවා. අපේ සීලයේ තීතා තවත් ආධුනිකවත් කියන යෙදෙනුම් දැන් මේ තාත්තරම් බරමනාවක් ධර්මස්ත්‍ර වෙනවා කියන්නේ සාස්ත්‍රයක වෙලාවක මේ තුන්මල් පහන් දුක පූජා වගේ පැවැත්වීමේ අත්පත් කර ගන්නා කුසලයේ මෙම ඉස්සාල නැත්නම් මේ බන්ධනාගාරී ජීවහා තුළ බදිනේ රූපී ශ්‍රී ලංකා ජීවිතයෙන් බලතුලේ දක්වා වෙතන සම්යග්ගෘතයේ දීවරාජ මණ්ඩලයේ අනුමෝහ ජංග දීවාරක්කාර කළකා දෙත්වා පසූ බෝධුවලින් කාන්ත මෝහන්සේ ලබත්වා තම තමන් නමින් අදහාවක් ප්‍රාප්ත සීලම ඥාති පුරුෂ මෙතින් අනුමෝහ ජංග සුගති සැපත් වලවර කාන්ත මෝහන්සේ ලබත්වා අදිනිය ධර්ම දිනයේ ආරාධනා කළ සිල්වත් අනුලා විජේ සුන්දර මාතාවට ඒ මාතාවගේ දිනෝත්සවයන් දිනාලා හිතේ සහස්වා සූත්‍ර ඉස්සල්ලිය විජේ සුන්දර මාතාවිතුමා නැන්තක් මේ කුල්ලා දෙයක් දේවා දෙතින් මෙලෙන් ඒ තම දෙනා දෙසුගුටි කල්පත් දෙලවර සාහිත අමාම අනුයන්සෝ ලබත්වා එයාගේ මේ පිරිතට උපකාරී ආරක්ෂා සංවිධාන කලසලමි ආරක්ෂක කල්පවල සෑම නිධානියන් සහ සේවක සේවකාදීන්ට ඒ සුකලාන භාවයේ නිරෝධී තත්බල දීර්ඝාය වර්ධනයේ දුලෝ ජයගුණ තතුව බෝධීන් සාන්ත නිවන්සෝ අස්වේවා අවතන් වලට අපි සෑම දෙනාට මෙලුව බුදු කතුමේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණය කරමින් මේ විදිහට මෙතිකල්පේ බෝයතේ වැතුමින් දසපාරිමේ දසකල් දරමින් මෙලව ජයගල සතර ජයගල භවයක් පාසා සුගති සම්පත් වින්දනය කරමින් බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේ ආභෝග තුළ චතුරාර්ය සත්‍ය අවබෝධය උත්තරන අජරාමර සාන්ත ලෝකෝත්තර නිර්වාණ අධිගමනයේ දක්වා යා ගැනීමට සත්‍ය බලයේ ධෛර්ය වීර්ය ආනස්සාව ආශිර්වාදයේ ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තාජුම්මල්තා දේවානාගම හිත්තා පුඤ්ඤං කං අනුමෝදිත්වා තිරංගක්ඛං සංබුද්ධතා සනං එයාගේ මේ බන්ධනාගාරයේ පුරාම මේ ආස්ථාද පස්සේ සිල් සෑම දිනකම ප්‍රසද්ධාන්තය ජාතකයන් ආරක්ෂාවක් වේවා කාය සමාරිත සනිටින ලැබේවා ගුණ නුවණ ධන ධාන්‍ය ඇසීතුරු සැක සම්පන්න වේවා ධර්ම ඥාන භාවනා ඥාන මුදුන්පත් වේවා කල්යත් වාසනා සමෘද්ධ වේ දිනවැදෙන පැතු බෝධියෙන් ලෝකවත්තන නිර්වාණ ආභයදී ත්‍රිතේ සවාසනා වේවා ත්‍ලතුනා සිරින්තු සම්බේ පාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ